ලංකාවේ ජනතාව තීරණය කරා විවිධ දේශපාලන මත තියෙන දේශපාලන පක්ෂ සිවිල් සමාජ ආගමික නායකයන් අපි සියල්ලම එකට එකතු වෙලා මේ රටේ පාලනයේ වෙනසක් ඇති කළා නියම සංවර්ධනයක් නියම සාමයක් මේ රටේ ඇති කළ යුතුයි කියලා මේ ගමන ලෙහෙසි පහසු එකක් නෙමෙයි විනාශ වුණ රටක බෙදිලා තිබුණ ජනතාව එකතු කරන්න සංහිඳියාව ඇති කරන්න සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර තිබුණ ભેද බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධය ඒක අවසන් පස්සේ මේ ජනතාව එකතු කරන්න. ඒ ජනතාව එකතු කරනවා වාගේම අමාරුවක් තමයි අවුරුදු 50ක් 60ක් දේශපාලන වශයෙන් පොරපිටියේ ගහගත්ත එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කරන්න. ඒ දෙක එකතු වෙන්නේ නැතුව වෙන කවුරුවත් එකතු වෙන්නේ නැහැ. අපේ යන මාර්ගය හදා ගන්න ඕනේ අපි හදාගමු. ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි.